තම තමන් ජීවත් වෙන ප්‍රදේශයේ දේවාලවල ආගමික වැඩසටහන් කරමින් සියබුදුන් ඉන්න මේ රටේ ඒ දිව්‍යන් වහන්සේලාගේ ආශිර්වාදයේ හරි මේ අපේ කම්කරුවන්ගේ ගැටළු විසඳා ගැනීමට අපි ප්‍රාර්ථනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මම ඉල්ලා සිටිනවා අනෙකුත් ලංකා කම්කරු කොංග්‍රසයේ ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ වෘත්තීය සමිති නායකයන්ගේ ඉල්ලා සිටිනවා මාතලේ දිස්ත්‍රික්කයේ නායකයන්ගේ ඔබතුමාලාටත් මෙම කරුණ පිළිබඳ අවධානය යොමු කරලා තම තමන්ගේ ප්‍රදේශවල ආගමික ස්ථානවලට ගොස් අපි විශේෂ පූජාවක් කරන්න කටයුතු කරන්න කියලා.